චිත්ත ශාන්ත භාවයට පත්වෙන චිත්ත සංසිදීම ලබා දෙන සිතට මහත් සැනසෙල්ලක් උපදවා ගත හැකි සිතේ දියුණුවක් සලසා ගත හැකි සමත භාවනාවක යෙදීමටයි. සමත භාවනාවෙන් කරන්නේ ඔබේ චිත්තය දියුණු කර දෙන එකයි. චිත්ත දියුණුවේදී වර්ධනය වන්නේ චිත්තේකාග්‍රතාවය හෙවත් සමාධියයි. සමාධිය දියුණු කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අතිශයින්ම වැදගත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්පර්ශ කරන්ට තිබෙන්නේ සීල සමාධි ප්‍රඥා තුළින්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි අනුගමනය කිරීමේදී සමාධිය ලැබෙන භාවනාව පුරුදු කළ යුතුයි. ඒ වගේම ප්‍රඥාව ලැබෙන විදර්ශනාවත් පුරුදු කළ යුතුයි. සමාධියේදී ඇතිවෙන චිත්ත ඒකාග්‍රතාවය අපේ මේ දියුණුවට විශාල උරුකුලක්. ඉතින් ඒ සඳහා අපි දැන් කායානුපස්සනා, කය අනුව බැලීම නම් වූ භාවනාව දැන් ප්‍රගුණ කරන්නේ. ඒ වෙනුවෙන් අපි ධාතු මනසිකාරයයි ආනාපාන සතියයි ප්‍රගුණ කරනවා. විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව වැනි භාවනාවක් ප්‍රගුණ කිරීමේදී ඔබ මනාකොට සිහිය ඒ ආශ්වාස ප්‍රශ්වාසයේම රැඳවීමට උත්සාහ කරන්න ඕන. එතකොට ඔබට කෙමෙන් කෙමෙන් ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස්කම් පවා හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ආශ්වාස කිරීමේදී දීර්ඝව ආශ්වාස කරන විට දැන් දීර්ඝව ආශ්වාස කරනවා කියලා ඔබට දැනගන්න පුළුවනි. ප්‍රශ්වාස කිරීමේදී දීර්ඝව ප්‍රශ්වාස කරද්දී දැන් මේ දීර්ඝව ප්‍රශ්වාස කරනවා කියලා මේ මොහොතේ සිදුවනදී දැනගන්න පුළුවනි. ඒ වගේම කෙටියෙන් ආශ්වාස කරද්දී දැන් ආශ්වාසය කෙටි කියා දැනගන්න පුළුවනි. කෙටියෙන් ප්‍රශ්වාස කරද්දී ප්‍රශ්වාසත් කෙටි කියා දැනගන්න පුළුවනි. එවැනි දැනීමකට ඔබේ අවධානය යොමු වෙනකොට ඔබ තුල කෙමෙන් කෙමෙන් සිතේ එකඟ බව දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ධාතු මනසිකාරයේදී ඔබ කරන්නේ මේ ශරීරය ප්‍රධාන කොටස් හතරක් ඔස්සේ විමසා බලන විදිහට සිහිය පිහිටුවීමයි. මේ කයේ තිබෙනවා පොළවට පස්වී යන ස්වභාවයට අයිතිදී. ඒට කියන්නේ පඨවි ධාතු. මේ කයේ තිබෙනවා ජලයේ දෙවියන ස්වභාවයට අයිතිදී. ඒට කියන්නේ ආපෝ ධාතු. මේ කයේ තිබෙනවා රස්නිදී. ඒට කියන්නේ තේජෝ ධාතු. මේ කයේ තිබෙනවා හුළඟි හමාගෙන යනදී. ඒට කියන්නේ වායෝ ධාතු. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ පඨවි ධාතු දෙස මහ පොළොව දෙස බලන්නාසේ බලන්න කියා. ආපෝ ධාතුව දිහා බලන්ටයි පදාලේ ජලය දෙස බලන ආකාරය. තේජෝ ධාතුව දෙස බලීමට වදාලේ ගින්න දෙස බලන ආකාරයෙන්. හුළඟ වායෝ ධාතුව දෙස බලන්නට කියා අපට වදාලේ හුළඟක් දෙස බලන විදිහට. අන්න එතකොට තමයි යාගේ මනස නිස්කාමී සැහැල්ලු නොබැඳුණු ස්වභාවයකට පත් වෙන්නේ. එබඳු නිස්කාමී මනසකින් ආනාපාන සතිය වඩද්දී ඉක්මනින්ම ඔබේ සිත එකඟ වෙන්න ඒක උදව් වෙනවා. ඉතින් අපි දැන් එහෙමනම් මේ කායානුපස්සනා භාවනාව තුලින් පළමුවෙන්ම අපි ධාතු මනසිකාරය දියුණු කරන්නට මහන්සි ගන්නෙමු. ධාතු මනසිකාරයේදී මේ ශාරීරික කොටස් වෙන්වෙන් වශයෙන් බැලීමටයි බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දී වදාළේ. ඉතින් ඒ නිසා අපි දැන් ඒ බුද්ධාවාදය සිතේ තබාගෙන මේ ශාරීරික කොටස් ධාතු වශයෙන් වෙන් කර කර බලමු. දැන් බලන්න ඔබ ඔබේ කය දිහා, දැන් බලන්න ඔබ හිඳිනා සිටින ඉරියව්ව, දැන් ඔබට ඔබව හඳුනා ගන්නට පුළුවනි. දැන් ඔබේ ශරීරයේ තිබෙන ධාතු කොටස් එකුවේ පස් වෙලා යන ස්වභාවයට අයිතිදේ, දිය වෙලා යන ස්වභාවයට අයිතිදේ, රස්නේ ස්වභාවයට අයිතිදේ, සුළඟට අයිතිදේ, වෙන්වෙන් වශයෙන් බලන මට්ටමට අපි කල්පනාව දියුණු කර ගනිමු. දැන් ඔබ හොඳට බලන්න ඔබේ ඔළුවේ කෙස් දිහා. මේ කෙස් වල ස්වභාවය තමයි ඔබ වයසට යද්දී මේ කෙස් ඉදෙනවා, මේ කෙස් ගලවෙනවා, අන්තිමේදී ගහක කොළයක් පොළොවට වැටිලා දිරල යනවා වගේ මේ කෙස් පොළොවට වැටිලා දිරලා ගින් පොළවේ පස් බවට පත් වෙලා නොපෙනී යනවා. කෙස් කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. කෙස් පඨවි ධාතු, කෙස් පඨවි ධාතු, කෙස් පඨවි ධාතු. ඊළඟට බලන්න ඔබේ ශරීරයේ තිබෙන ලොම් ගැන. කෙස් වගේමයි මේ ලොම් වයසට යද්දී ඉදෙනවා, සුදු පැහැගෙන වෙනවා, ගැලවෙනවා. ඒවත් කෙස් වගේම දිර දිරා ගිහින් පොළොවට වැටිලා පොළවේ පස්සෙක් එකතු වෙලා පස් බවට පත් වෙනවා. ඔබේ ඇඟිලිවල, පාඇඟිලිවල නියපොතු තියෙනවා. නියපොතු වැඩෙද්දී ඔබ කැපුවා ඒවා. කැපුව නියපොතු කැබලි පොළොවට වැටිලා පස් වෙලා ගියේ නැද්ද? පස් වුණා. එහෙමනම් මේ නියපොතු ඇඟිලි තුඩු කෙලවරේ ඇති ඔය නියපොතු අන්තිමේදී පොළොවට වැටිලා පොළවේම දිරලා පොළවටම පස් චුට්ටක් ලබා දීලා නොපෙනී යනවා. නියපොතු කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. නියපොතු පටවි ධාතු. නියපොතු පටවි ධාතු. ඒ වගේම චුට්ටක් හිතන්න දැන් ඔබේ මුඛයේ ඇති දත් ගැන. සමහර විට මේ වෙනකොට ඔබේ මුඛයේ සියලු දත් ගැලවී යන්නටත් ඇති. සමහර විට මේ වෙනකොට ඔබේ මුඛයේ සමහර දත් පණුව කාලා අමාරුවෙන් ඇති ඔබ. සමහර විට මේ වෙන විට ඔබේ මුඛයේ දත් සෙල වෙනවා ඇති ගැලවීමට. එහෙමනම් දත්වල ස්වභාවය මොකක්ද? පනෝකන ස්වභාවයට අයිති, ගැලවෙන ස්වභාවයට අයිති, දිරන ස්වභාවයට අයිති. අන්තිමේදී මේ දත් ගැලවිලා පොළොවටයි වැටෙන්නේ. පොළොවේම දිර දිරා ගිහිල්ලා පොළොවට පස් වෙලා නොපෙනී යනවා. දත් කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. දත් පඨවි ධාතු. දත් පඨවි ධාතු. අපි සෑම කෙනෙකුටම මේ ශරීරයේ වටා හමක් තිබෙනවා. මේ සමේ ස්වභාවයේ තමයි නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙන එක. ඒ වගේම මේ සම දිරායන ස්වභාවයට අයිති. වයසට යන්න යන්න මේ සම ඇකිලෙනවා. ඇකිලි ඇකිලි මේ සම දිරන ස්වභාවයට පත් වෙනවා. අන්තිමේදී පොළවට වැටිලා පොළවටම කුණු වෙලා දිරලා පොළවේම පස් බවට පත් වෙලා නොපෙනී යනවා. එහෙමනම් මේ සම කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ඒ වගේම මේ ශරීරයේ තිබෙන මාංශ පේශි, ඒ මාංශ පේශි පවා අන්තිමේදී කුණු වෙලා දිරලා වේලිලා ගිහින් පොළවට පස් වෙලා පස් චුට්ටකින් නිමා වෙනවා. මස් කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පඨවි ධාතු. අපි සෑම කෙනෙකුගේම මේ ශරීරයේ ඇතුලේ ඇටසැකිල්ලක් තියෙනවා. මේ ඇටසැකිල්ලට අර ඉරණමමයි අයිති වන්නේ. ඔළුව අස්සේ තිබෙන්නේ හිස් කබලක්. බෙල්ල අස්සේ තිබෙන්නේ බෙල්ලයට. උරහිස් ඇතුලේ තිබෙන්නේ උරහිස්සට. අත් ඇතුලේ තිබෙන්නේ අත්ඇට. ඇඟිලි ඇතුලේ තිබෙන්නේ ඇඟිලියට. පපුව අස්සේ තිබෙන්නේ ඉල ඇට. පිටේ තිබෙන්නේ කොඳු ඇට. ඒ වගේම කොඳු ඇට වලට පහලින් උකුල් ඇට. ඒටත් පහලින් කලවා ඇට. ඒටත් පහලින් දනිස් ඇට. ඊටත් පහලින් කෙන්ඩා ඇට. පාට පා ඇඟිලියට. පරිස්සමින් තමයි මේ ශරීරය හසුරවන්න තිබෙන්නේ. අපරිස්සම් වුණොත් මේ ඇට කැඩෙනවා. අනතුරු වලට ලක් වෙලා මේ ඇට පොඩි පට්ටම් වෙනවා. එහෙමනම් ලොකු හයියක් තියක් නැහැ. අන්තිමේදී මරණයෙන් පස්සේ අන්තිමටම මේ යට තමයි ඉතුරු වන්නේ. මේ යට දිර දිරා ගිහින් අන්තිමට පොළවේ පස් බවට පත් වෙලා නොපෙනී යනවා. පස් බවට පත් වෙලා නොපෙනී යනවා. මෙයට දිර දිරා ගිහින් පස් වෙලා නොපෙනී යනවා. මේ වෙනකොට මේ ලෝකේ කී කෝටියක් නම් මැරුණාද? කෝයි අයගේ යට සැකිලි ඔක්කොම පොළවට පස් වුණා. කෝයි අයගේ කෙස් ඔක්කොම පොළවට පස් වුණා. කෝයි අයගේ ලොම් පොළවට පස් වුණා. කෝ නියපොතු පොළවට පස් වුණා. කෝ දත් පොළවට පස් වුණා. කෝ සම පොළවට පස් වුණා. කෝ මස් පොළවට පස් වුණා. කෝ ඇට පොළවට පස් වුණා. පඨවි ධාතුවට අයිති දෙය පඨවි ධාතුවටමයි උරුම වෙන්නේ. පස්සල යන ස්වභාවයටයි අයිති. ඒ වගේම මේ ශරීරයේ ඇට ඇතුලේ තිබෙනවා මස් ජාතියක්. ඒවට කියන්නේ ඇට මිදුලු. ඒ ඇට මිදුලු ඇට සමගම දිර දිරා ගිහින් පස් වෙලා යනවා. ඇට මිදුලු පඨවි ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා වකුගඩු. වකුගඩුත් අන්තිමට කුණු වෙලා දිර දිරා ගිහිල්ලා පොළවට පස් වෙලා නොපෙනී යනවා. වකුගඩු පඨවි ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා අක්මාව. අක්මාව පොළොවට වැටිලා අක්මාව දිරායන ස්වභාවයට අයිති කුණු වෙලා යන දෙයක්. අන්තිමට කුණු වෙලා ගිහින් පොළොවට පස් වෙලා නොපෙනී යනවා. ඒ වගේම මේ ශරීරයේ තිබෙන පෙනහළු දැන් අපි හුස්ම ගනිද්දී දිගෑරෙනවා. හුස්ම හෙලද්දී ඇකිලෙනවා. අන්තිමට මේ පොනහළු ක්‍රියා විරහිත වෙලා අභ්‍යන්තරයේ තුලම කුණු වෙන්න පටන් අරගෙන අන්තිමේදී දිරාගෙන ගෙහින් පොළවට පස් වෙලා නොපෙනී යනවා. පෙනහළු කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පෙනහළු පඨවි ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා කුඩා බඩවැල්, හීනි දිග බඩවැලක්. ඒකත් කුණු වෙලා ගිහින් නොපෙනී යන දෙයක්. කුඩා බඩවැල් පඨවි ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා මහා බඩවැල්, ඒද නොපෙනී යන දෙයක්. මහා බඩවැලත් පඨවි ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා අසුචි, ඒවත් අන්තිමට දිරලා දිරලා ගිහිල්ලා පොළොවට පස් වෙලා නොපෙනී යනවා. එයත් පඨවි ධාතු. මේ ඔක්කොම මේ ශරීරයේ තිබෙන පොළොවට පස් වෙලා යන දේවල්. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා ජලයේ දීවි යන දේවල්. ඒවට කියන්නේ ආපෝ ධාතු. මේ ශරීරයේ තිබෙනවා පිත කියලා කහපාට දියරයක්. ඒව වතුරේ දීවි යන නිසා ආපෝ ධාතු. මේ ශරීරයේ තිබෙනවා සෙම කියලා දියරයක්. ඒ පෙන සහිත දියරය වතුරේ දියවි යන නිසා සෙම ආපෝ ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා මේ ලේ කුණු වීමෙන් හැදෙන දියරයක්. ඒවට කියන්නේ හැරව. එය වතුරේ දියවි යන නිසා ආපෝ ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා රතු පාට දියරයක්. වතුරේ දියවි යන දෙයක් ලේ. ලේ ආපෝ ධාතු හිස් මුදුනේ ඉඳලා යටිපතුල දක්වා මේ සමෙන් උඩට වතුර බින්දු වැක්කිරෙන්නේ නැහි වැක්කිරෙනවා දහඩිය ඒවා වතුරේ දියවි යන නිසා ආපෝ ධාතු ඒ වගේම මේ සමෙන් උඩට මතුවෙන තෙල් ගතියක් තියෙනවා ඒ තෙල් මන්ද වතුරේ දියවි යන නිසා ආපෝ ධාතු ඒ වගේම මේ ඇස්වල හට ගන්නවා කඳුළු මේ කඳුළු වතුරේ සේදී යන නිසා කඳුළුත් ආපෝ ධාතු කටේ ඇති වෙනවා දියර ජාතිය කෙල මේ කෙල වතුරේ දිවි යන දෙයක් කෙල ආපෝ ධාතු නාසයේ ඇති වෙනවා දියර ජාතියක් ඒවා වතුරේ දිවි යන නිසා ඒවායිටි ආපෝ ධාතුවට ඒ තමා සුටු ඒ වගේම මේ ශරීරයේ අපද්‍රව්‍යයක් හැටියට බැහැර වෙන දියර ජාතියක් තියෙනවා ඒ වතුරත් එක්ක මිශ්‍ර වෙනවා දිය වෙලා යනවා ඒවට කියන්නේ මුත්‍රා මුත්‍රායිටි ආපෝ ධාතුවට එහෙමනම් මේ ශරීරයේ පොළොවට පස් වෙලා යන දේවල් තියෙනවා ඒ වගේම ජලයේ දිවි යන දේවල් තියෙනවා ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා උණුසුම් දේවල් රස්නි දේවල් ඒවා තමයි මේ ශරීරයේ තියෙන ස්වාභාවික රස්නි ස්වාභාවික රස්නි හැදිලා තියෙන්නේ තේජෝ ධාතුවෙන් මේ රස්නි කිපෙන අවස්ථාව එනවා එතකොට ලකු උණුසුමක් 10ක් ඇති වෙනවා දැවිල්ලක් හට ගන්නවා ඒ දැවිල්ල හටගන්නේ තේජෝ ධාතුවෙන් ඒ වගේම කාපු බීපු දේවල් අනුභව කරපු දේවල් රස විඳපු දේවල් මේ සියල්ල මේ ශරීරයේ ඇතිවන්නේ මේ ශරීරය අනුභව කරපු දේවල් බඩ ඇතුලේ තැඹිලා ජීර්ණ වෙන්නේ තේජෝ ධාතුවෙන් ඒ වගේම මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම ජීර්ණත්වයට පත් වෙන්නේ තේජෝ ධාතුවෙන් ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා වායු ධාතු වායු ධාතු කියලා කියන්නේ හුළඟේ ගාගෙන යන දේවල් මේ බඩ ඇතුලේ හට ගන්න වාතය උගුර දිගේ ඇවිල්ලා කටින් පිට වෙනවා ඒකට කියනවා උඩට එන වාතය කියලා මේ බඩ ඇතුලේ හට ගන්න වාතය අධෝ මාර්ගයෙන් පිට වෙනවා ඒකට කියනවා යටට යන වාතය කියලා ඒ වගේම මේ බඩ ඇතුලේ වාතය තියෙනවා ඒ වාට කියනවා කුසී ඇති වාතය කියලා ඒ වගේම කන් සිදුර නා සිදුර ආදී තැන්වල වාතය තියෙනවා වාට කියන්නේ තැන්වල තිබෙන වාතය කියලා ඒ වගේම ශරීරයේ පුරාම මේ වායු ධාතු සැරිසරනවා ඒට කියන්නේ අංගපස්සක පුරා සැරිසරා යන වාතය කියලා ඒ වගේම මේ තියෙන වාතය තමයි ආස්වාස කරන්නේ ඒකට කියනවා ආස්වාස වාතය කියලා ඒ වාතය තමයි ප්‍රස්වාස කරන්නේ ඒකට කියනවා ප්‍රස්වාස වාතය කියලා එතකොට මේ ආස්වාස වාතයත් ප්‍රස්වාස වාතයයිති වායෝ ධාතුවට ඉතින් එහෙමනම් මේ ශරීරයේ තියෙනවා පස් වෙලා යන ස්වභාවයට අයිතිදී ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා දී වෙලා යන ස්වභාවයට අයිතිදී ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා රස්නි ස්වභාවයට ආйтиදී ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා. වායු ස්වභාවයට ආйтиදී අපට මේ ගැන බලන්න කියලා වදාළේ අපගේ බුදුරජාණන් වහන්සේ විසින්. ඒ විදිහට අපි බලාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ අපිට වදාලා තව දෙයක් කරන්න කියලා. උන්වහන්සේ අපිට කියා දුන්නා සිහියෙන් හුස්ම ගන්න කියලා. සිහියෙන් හුස්ම හෙලන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න කියලා. දැන් අපි අන්න එක කරමු. සිහියෙන් හුස්ම ගන්න කල්පනා කරමු. සිහියෙන් හුස්ම හෙලන්ට දැන් අපි සිහිය යොදමු. එතකොට දැන් හොදට බලන්න හුස්ම ගනිද්දී ඔබ සිහියෙන් හුස්ම ගන්නවද බලන්න. දැන් හුස්ම හෙලද්දී ඔබ සිහියෙන්ද හුස්ම හෙලන්නේ කියලා බලන්න. ඔබ සිහියෙන්ම හුස්ම ගන්නව නම් සිහියෙන්ම හුස්ම හෙලනව නම් අන්න හරි. එතකොට ඔබේ හිත බාහිර අරමුණු වලට දුවයි. ඒක හිතේ ස්වභාවය. ඔබට තිබෙන්නේ ඒකෙදී හිතට ඒ විදිහට දුවන්න හරින්න නැතුව ආයම ආස්වාස පස්වාසයට සිහිය යොමු කරන එක. එතකොට ආයමත් ඔබට පුළුවන් වෙනවා සිහියෙන් හුස්ම ගන්නත් සිහියෙන් හුස්ම හෙලන්නත්. එතකොට ඔබට ආයමත් බාහිර සද්දයකට බාහිර අරමුණකට ආහිතයයි. ඔබ ආයත් වීරිය පාවිච්චි කළා, නුවණ පාවිච්චි කළා, ආයමත් සිහිය යොදන්ට ඕන ආශ්වාස කිරීම ගැන ප්‍රශ්වාස කිරීම ගැන. එතකොට ඔබට පුළුවන් වෙනවා ආයමත් සිහියෙන් හුස්ම ගන්නට සිහියෙන් හුස්ම හෙලන්නට. මේ විදියට ඔබ පුරුදු කරගෙන යනකොට ඔබට මේ ආශ්වාස ප්‍රශ්වාස වල වෙනස්කම් හොඳට හඳුනගන්නට පුළුවන් වේවි. සිහියෙන් ආශ්වාස කිරීම සිහියෙන් ප්‍රශ්වාස කිරීම කරද්දී ඔබට මේ දීර්ඝව ආශ්වාස ඇතුළු වෙන හැටි, දීර්ඝව ප්‍රශ්වාසයේ පිට වෙන හැටි, කෙටියෙන් ආශ්වාස කරන හැටි, කෙටියෙන් ප්‍රශ්වාස වෙන හැටි ඔබට මේ වෙනස්කම් ආශ්වාස ප්‍රශ්වාස වල දැනගන්නට පුළුවන් වේවි. එතකොට ඒ සඳහා ඔබ කරන්න තිබෙන්නේ එක දෙයයි. සිහියෙන් ආශ්වාස කිරීමත් සිහියෙන් ප්‍රශ්වාස කිරීමත්. ඔබ තුළ මේ කුසලතාව දියුණු වෙනවද කියලා බලන්නට පුළුවන්. ඔබේ වීරිය උරගා බලන්නට පුළුවන්. ඔබේ නුවණ උරගා බලන්නට පුළුවන්. හොඳ අවස්ථාවක් දැන් මේ පැමරුණි. ඔබේ මානසික කැපවීම කොයිතරම් තිබෙනවාද කියලා දැන් ඔබටම දැනගන්න පුළුවන් වෙලාවක්. ඉතින් ඒ නිසා ඔබ කලබල වෙන්නේ නැතුව හොඳට සිහියෙන් හුස්ම ගැනීමත් හුස්ම හෙලීමත් ගැන සිය යොමු කරගන්න. ඔබේ වීරියත් ඔබේ සිහියත් පුරගා බැලීමේ දුර්ලභ අවස්ථාවක දැන් මේ මොහොත ඔබට පැමිණුණේ. ඉතින් ඔබ දැන් හොඳට බලන්න සිහියෙන් ආශ්වාස කිරීම ප්‍රශ්වාස කිරීම. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක්.